మధ్యమ నికాయు 1.1.7 వత్తుపమ సుత్తం ఏవం మే సుత్తం ఏకం సమయం భగవా సావత్థియం విహరతి జేతవనే అనాథపిండికస్స ఆరామే తత్ర కో భగవా భిక్కు ఆమంతేసి భిక్ఖవోతి భదంతేతి తే భిక్ఖు భగవతో పచ్చస్సు భగవాయేతదోచ శయ్యథాపి భిక్ఖవే వత్తం సంకిలిత్తం మలంగహితం తమేనం రజకో యస్మిన్ యస్మిన్ రంగజాతే ఉపసంహరేయ యది నీలకాయ యది పీతకాయ యది లోహితకాయ యది మంజెట్టకాయ దురత్ వన్నమేవస్స అపరిశుద్ధవన్నమేవస్స తంకిస్స హేతు అపరిశుద్ధత్తా భిక్ఖవే వత్థస్స ఏవమేవ కో భిక్ఖవే కవే చిత్తే సంకిలిత్తే దుంగతి పాటికంఖ శయ్యథాపి భిక్ఖవే వత్తం పరిశుద్ధం పరియోదాతం తమేనం రజకోయస్మిన్ యస్మిన్ రంగజాతే ఉపసంహరేయ యది నీలకాయ యది పీతకాయ యది లోహితకాయ యది మంజెట్టకాయ సురత్ వన్నమేవస్స పరిశుద్ధవన్నమేవస్స తంకిస్స హేతు పరిశుద్ధత్తా భిక్ఖవే వత్థస్స ఏవమేవ కో భిక్ఖవే చిత్ తే అసంకిలిత్తే సుగతి పాఠికంఖ కతమే చ భిక్ఖవే చిత్తస్స ఉపంకిలేస అభింజా విసమలోభ చిత్తస్స ఉపంకిలేసో వ్యాపాదో చిత్తస్స ఉపంకిలేసో కోధో చిత్తస్స ఉపంకిలేసో ఉపనాహో చిత్తస్స ఉపంకిలేసో మఖో చిత్తస్స ఉపంకిలేసో ఫలాసో చిత్తస్స ఉపంకిలేసో ఇస్సా చిత్తస్స ఉపంకిలేసో మచ్చరియం చిత్తస్స ఉపంకిలేసో మాయా చిత్త tassa upakkilesu sathiyang cittassa upakkilesu thambho cittassa upakkilesu sarambho cittassa upakkilesu mano cittassa upakkilesu atimano cittassa upakkilesu mado cittassa upakkilesu pamado cittassa upakkilesu sakkhoso bhikkhave bhikkhu abhijjha visamalobho cittassa upakkilesoti iti viditvā abhijjha visamalobhaṃ cittassa upakkilesaṃ pajahati vyāpādo cittassa upakkilesoti iti viditvā vyāpādaṃ cittassa upakkilesaṃ pajahati kodho cittassa upakkilesoti iti viditvā kodhaṃ cittassa tassa upakkilesaṃ pajahati upanāho cittassa upakkilesoti iti viditvā upanāhaṃ cittassa upakkilesaṃ pajahati makkho cittassa upakkilesaṃ kilesoti iti viditvā makkhaṃ cittassa upakkilesaṃ pajahati palāso cittassa upakkilesoti iti viditvā palāsaṃ cittassa upakkilesaṃ pajahati issā cittassa upakkilesoti iti viditvā issaṃ cittassa upakkilesaṃ pajahati macchariyaṃ cittassa upakkilesoti iti viditvā macchariyaṃ cittassa tassa upakkilesaṃ pajahati māyā cittassa upakkilesoti iti viditvā māyān cittassa upakkilesaṃ pajahati sathiyaṃ cittassa upakkilesaṃ kilesoti iti viditvā sathiyaṃ cittassa upakkilesaṃ pajahati thambho cittassa upakkilesoti iti viditvā thambhaṃ cittassa upakkilesaṃ pajahati sarambho cittassa upakkilesoti iti viditvā sarambhaṃ cittassa upakkilesaṃ pajahati mano cittassa upakkilesoti iti viditvā manaṃ cittassa tassa upakkilesaṃ pajahati Atimano cittasse upakkilesoti iti viditva. Atimanan cittasse upakkilesam pajahati. Mado cittasse upakkilesoti iti viditva. Madan cittasse upakkilesam pajahati. Pamado cittasse upakkilesoti iti viditva. Pamadan cittasse upakkilesam pajahati. Yato cakho bhikkhave bhikkhuno abhijja visamalobho cittasse upakkilesoti iti viditva. Abhijja visamalobho cittasse upakkileso pahino hoti. Vyapado cittasse upakkilesoti iti viditva. Vyapado cittasse upakkileso pahino hoti. Kodho cittasse upakkilesoti iti viditva. Kodho cittasse upakkileso pahino hoti. Upanaho cittasse upakkilesoti iti viditva. Upanaho cittasse upakkileso pahino hoti. Makkho cittasse upakkilesoti iti viditva. Makkho cittasse tassa upakkileso pahino hoti. Palaso cittasse upakkilesoti iti viditva. Palaso cittasse upakkileso pahino hoti. Issa cittasse tassa upakkilesoti iti viditva. Issa cittasse upakkileso pahino hoti. Macchariyan cittasse upakkilesoti iti viditva. Macchariyan cittasse upakkilesoti kileso pahino hoti. Maya cittasse upakkilesoti iti viditva. Maya cittasse upakkileso pahino hoti. Satheyam cittasse tassa upakkilesoti iti viditva. Satheyam cittasse upakkileso pahino hoti. Tambho cittasse upakkilesoti iti viditva. Tambho cittasse tassa upakkileso pahino hoti. Sarambho cittasse upakkilesoti iti viditva. Sarambho cittasse upakkileso pahino hoti. Mano cittasse tassa upakkilesoti iti viditva. Mano cittasse तस्य उपक्लेशो पहिनोति। अतिमानो चित्तस्य उपक्लेशोति विदित्वा। अतिमानो चित्तस्य उपक्लेशो पहिनोति। मदो चित्तस्य उपक्लेशोति विदित्वा। मदो चित्तस्य उपक्लेशो पहिनोति। पमादो चित्तस्य उपक्लेशोति विदित्वा। पमादो चित्तस्य उपक्लेशो पहिनोति। सो बुद्धे अविच्छप्रसादेन समन्नागतोति। इति पिसो भगवा अरहं सम्मा सम्बुद्ध। विद्याचरण संपन्नो सुगतो लोकविदु। अनुत्तरो पुरिस धम्म सारथी। सत्था देव मनुस्सानं बुद्धो भगवाति। धम्मे अवेच्च प्रसादेन समन्नागतोति। स्वाखातो भगवता धम्मो। संदिथिको अकालिको एहि पस्सिको ओपनयिको। पच्चत्तं वेदितब्बो विन्यो इति। संघे अविच्छप्रसादेन समन्नागतोति। सुपटिपन्नो भगवतो सावक संघो। उजुपटिपन्नो भगवतो सावक संघो। न्यायपटिपन्नो भगवतो सावक संघो। सामीचिपटिपन्नो भगवतो सावक संघो। यदिदं चत्तारि पुरिस युगानि अट्ठ पुरिस पुग्गला। एष भगवतो सावक संघो। आहुनेयो पाहुनेयो दक्षिणेयो। अंजलि करणीयो अनुत्तरं पुण्यक्षेत्रं लोकस्साति। यतो पिखोपनस्स चत् तं होति वन्तं मुत्तं पहिनं पटिनिसंठं। सो बुद्धे अविच्छप्रसादेन समन्नागतोम्हीति। लभति अर्थवेदं लभति धम्मवेदं। लभति धम्मोपसंहितं पामुञ्जं। पमुदितस्स पीति जायति। पीति मनस्स कायोपसंभति। पस्सन्धकायो सुखं वेदेति। सुखिनो चित्त तं समाधियति। धम्मे अविच्छप्रसादेन समन्नागतोम्हीति। लभति अर्थवेदं लभति धम्मवेदं। लभति धम्मोपसंहितं पामुञ्जं। පමුදිතස්ස පීති ජායති. පීති මනස්ස කායෝ පස්සම්භති. පස්සන්ධකායෝ සුඛං වේදේති. සුඛිනෝ චිත්තං සමාධියති. සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ මිති. ලබති අත්ථ වේදං ලබති ධම්ම වේදං. ලබති ධම්මූපසංහිතං පාමුඤ්ජං. පමුදිතස්ස පීති ජායති. පීති මනස්ස කායෝ පස්සම්භති. පස්සන්ධකායෝ සුඛං වේදේති. සුඛිනෝ චිත්තං සමාධියති. යතෝ පිඛෝ පනමේ චත්තං වන්තං පහීනං පටිනිස්සට්ඨන්ති. ලබති අත්ථ වේදං ලබති ධම්ම වේදං. ලබති ධම්මූපසංහිතං පාමුඤ්ජං. පමුදිතස්ස පීති ජායති. පීති මනස්ස කායෝ පස්සම්භති. පස්සන්ධකායෝ සුඛං වේදේති. සුඛිනෝ චිත්තං සමාධියති. සුඛෝ සෝ භික්ඛවේ භික්ඛු ඒවං සීලෝ ඒවං ධම්මෝ ඒවං පඤ්ඤෝ. සාලීනං චේපි පිණ්ඩපාතං භුඤ්ජති. විචිතකාලකං අනේකසූපං අනේකව්‍යංජනං. නේවස්සනං හෝති අන්තරායාය. සේයථාපි භික්ඛවේ වත්ථං සංකෙලිට්ඨං මලංගහිතං. අච්ඡං උදකං ආගම්ම පරිසුද්ධං හෝති පරියෝදාතං. උක්කාමුඛං වා පනාගම්ම ජාතරූපං. පරිසුද්ධං හෝති පරියෝදාතං. ඒවමේව කෝ භික්ඛවේ භික්ඛු. ඒවං සීලෝ ඒවං ධම්මෝ ඒවං පඤ්ඤෝ. සාලීනං චේපි පිණ්ඩපාතං භුඤ්ජති විචිතකාලකං. අනේකසූපං අනේකව්‍යංජනං. නේවස්සනං හෝති අන්තරායාය. සෝමිත්තා සහගතේන චේතසා ඒකං දිසං පරිත්වා විහරති. තථා ဒුතියං තථා තතියං තථා චතුත්ථින්. ඉති උද්ධමධෝ තිරියං සබ්බධි සබ්බත්තතාය. සම්භාවන්තං ලෝකං මිත්තං සහගතේන චේතසා. විපුලේන මහංගතේන අප්පමානේන. අවේරේන අභ්‍යාපජ්ජේන පරිත්වා විහරති. කරුණා සහගතේන චේතසා. පෙයාල මුදිතා සහගතේන චේතසා. පෙයාල උපේක්ඛා සහගතේන චේතසා. ඒකං දිසං පරිත්වා විහරති. तथा द्वितीयं तथा तृतीयं तथा चतुर्थीं इति ऊर्ध्वमधोतिर्यं सब्बधिसब्बत्तताय सब्बावन्तं लोकं उपेक्खासहगतेन चेतसा विपुलेन महङ्गतेन अप्यमानेन अवेरेण अव्यापञ्चेन परित्वा विहरति सो अत्थि इदं अत्थिहीनं अत्थिपनीतं अत्थिमस्स संज्ञागतस्स उत्तरिं निःसरन्ति पजानाति तस्स एवं जानतो एवं पश्यतो कामासवापि चित्तं विमुच्यति भासवापि चित्तं विमुच्यति अविद्यासवापि चित्तं विमुच्यति विमुत्तस्मिं विमुत्तमिति ज्ञानं होति खीनाजातिभूषितं ब्रह्मचर्यं कथं करणीयं न परं इत्थत्तायाति पजानाति अयं उच्यते भिक्खवे भिक्खु सिनातो अन्तरेण सिनानेनाति तेन खोपन समयेन सुन्दरिक भारद्वाजो ब्राह्मणो भगवतो अविदूरे निसिन्नो होति अथ खो सुन्दरिक भारद्वाजो ब्राह्मणो भगवन्तं एतदवोच गच्छति पन भवं गौतमो बाहुकं नदीं सिनायितुन्ति किं ब्राह्मण बाहुकाय नदिया किं बाहुका नदी करिष्यतीति लोक्य सम्मता हि भो गौतम बाहुका नदी बहुजनस्य पुण्य सम्मता हि भो गौतम बाहुका नदी बहुजनस्य बाहुकाय च पन नदिया बहुजनो पापकं कथं कम्मं पवायेतीति अथ को भगवा सुन्दरिक भारद्वाजं ब्राह्मणं गाथा हि अञ्जभासी बाहुकं अधिकक्कञ्च गयं सुन्दरिकामपि सरस्वतीं पयागं च अथो बाहुमतीं नदीं निच्चम्पि बालोपखन्नो कह्नकम्मो न सुञ्झति किं सुन्दरिका करिष्यति किं पयागो किं बाहुका नदी वेरिं कत किं विसं नरं नहि नं शोधये पापकम्मिनं शुद्धस्य वे सदा फग्गु शुद्धस्य पोषतो सदा සුද්ධස්ස සුචිකම්මස්ස සදා සම්පජ්ජතේ වතං ඉදේව සිනාහි බ්‍රාහ්මන සබ්බ භූතේසු කරෝහි කේමතං සවේ මුසාන භනසේ සචේ පානං නහින්සසේ සචේ අදින්නං නාදියසේ සද්ධහානෝ අමච්චරේ කිංකාහසි ගයංගන්ත්වා උදපානෝපිතේ ගයාති ඒවං උත්තේ සුන්දරික භාරද්වාජෝ බ්‍රාහ්මනු භගවන්තං ඒතදෝච අභික්කන්තම් භෝගෝතම අභික්කන්තම් භෝගෝතම සේයථාපි භෝගෝතම නික්කුඤ්ජිතං වා උක්කුඤ්ජෙය්‍ය පටිච්චන්නං වා විවරෙය්‍ය මූල්හස්ස වා මග්ගං ආචික්ඛේය්‍ය අන්ධකාරේ වා තේලපඤ්ජෝ තන්ධාරේය්‍ය චක්ඛුමන්ත රූපානි දක්ඛින්ති ති ඒවමේවම් භෝතා ගෝතමේන අනේක පරියායේන ධම්මෝපකාසිතෝ ඒසාහම් භවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං ච ලභේයාහම් භෝතෝ ගෝතමස්ස සන්තිකේ පබ්බජ්ජං ලභේයං උපසම්පදන්ති අලත්ථකෝ සුන්දරික භාරද්වාජෝ බ්‍රාහ්මනු භගවතෝ සන්තිකේ පබ්බජ්ජං අලත්ථ උපසම්පදං අචිරූපසම්පන්නෝඛෝ පනායස්මා භාරද්වාජෝ ඒකෝ වූපකට්ඨෝ අප්පමත්තෝ ආතාපි පහිතත්තෝ විහරන්තෝ නචිරස්සේව යස්සත්තාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියම් පබ්බජන්ති තදනුත්තරං බ්‍රහ්මචරිය පරියෝසානං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහාසි කීනා ජාති වුසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති අම්භඤ්ඤාසි අඤ්ඤතරඛපනායස්මා භාරද්වාජ අරහතං අහෝසීති වත්ථූපමසුත්තං නිට්ඨිතං